කපුරු මතවාදයක් ඇති වෙලා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමාට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සාකච්ඡා කරන්න කියනවා. නමුත් මේ සාකච්ඡා කෙරෙන්නේ නැහැ කියලා. ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාකච්ඡා කරන්න ඕනේ අවස්ථාවක ලැහැත්තිපිට ඉන්න අපිත් එක මතක් කරලා තිබෙනවා. නමුත් මෙතන මේ සාකච්ඡා කියන්නේ ඇති වෙලා තිබෙන්නේ මාධ්‍ය හරහා පමණයි. තව මම හිතන එතුමාට මේ සාකච්ඡා පිළිබඳව හරි තැනක් කියලා නැහැ. නමුත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද මහත්මයාට ආරාධනා කරනවා නම් අන්න අහවල් දවසට වෙලාවට අපි මේ වගේ දෙයක් කරන්න සූදානම් වෙනවා කියලා කියනවා නම් මා කවදාවත් පැහැලා දෙන්නේ නැහැ. මේ රටේ මහා සංඝරත්නය වතින් අපට පුළුවන් මැදිහත් වෙලා වැඩ කරන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොයි යම් වෙලාවකවත් සූදානම් නැහැ. ශ්‍රී ලංකාවේ දාපක්ෂ දෙකට කරලා ඉදිරියට එන්න තමා කැමැත්තක් නැහැ.